නමෝ තත් භගවතු අරහතෝ සම්මා සම්බුද්ද නමෝ තත් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතු සම්මා සම්බුද්දස්ස උට්ඨාන වතෝ සතිමතෝ සුචි කම්මස්ස නිතම්ම කාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යතෝ විවඩ්ඩති තී. වාසනාවන්ත දුල පුතාලගෙන් අවසරයි. වාසනාවන්ත ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් අමල තාත්තලගෙන් හැම දෙනෙක්ගෙම අවසරයි. අද දින මේ දුවල පුතාලා සිල් සමාදන් වෙච්ච දවස. සිල් සමාදන් වෙනවා කියන්නේ මොකද්ද? අපේ බුදුරජාණන් වහන්සේ කියපු ධර්මය අනුව අපේ කය වචනය සංවර කරගෙන අපේ සිත පිරිසුදු කරන්නම වෙන් කරපු දවස. මේ දවසට තමයි සිල්ගත්තු දවස කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අප හිතේ සතුටෙන්ම ඉන්න දවසක් තමයි සිල්ගත්තු දවස කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? අපේ හිත හුඟක් පිරිසිදුයි අද. අපට අද කේන් තියන්නේ නැහැ. අපි දේවල් වලට හුඟක් අදාස කරන්නේ නැහැ. අපි අනිත් ඈත් එක රණ්ඩු වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතයේ ලස්සනම දවසක් තමයි සිල්ගත්තු දවස කියලා කියන්නේ. ඒකට හේතුව තමයි අපේ හිත හුඟක් ලස්සනයි. හිත ලක්ෂණ වෙනකොට අපි අනිත්‍යය කෙරේ වා මෛත්‍රියෙන් බලන්නේ, කරුණාවෙන් බලන්නේ. අනිත් කෙනාට උදව්වක් ඕන නම් උදව්වක් කරන්න බලාගෙනම තමයි අපි කොයි වෙලෙත් ඉන්නේ. අනිත් හැමදේනම සුවපත් වෙත්වා කියන හැඟීමෙන් ඉන්නේ. ඒ වගේමයි කතා කරනකොට අපි වෙනද වගේ ආවට ගියාට කතා කරන්නේ ඉක්මන් වෙන කතා කරන්නේ බොහෝම කල්පනාවෙන් තමයි කතා කරන්නේ. අනිත්‍යගේ හිතක් නොරිදෙන විදිහට කතා කරන්නේ. අපි කායිකව කයින් මොකක් හරි කරනවා නම් ඒකත් අපි බොහොම කල්පනාවෙන් කරන්නේ. අන්න ඒක තමයි සීලගත්තු දවසේ තියෙන ලක්ෂණය. අපි කෑම කනකොට බොහොම එදාට සංවරයෙන් කන්නේ, සිහියෙන් කන්නේ, සතිමත්ව මයින්ඩ්ෆුලි තමයි අපි කෑම කන්නේ. එතකොට අපට මේ ලැබිලා තියෙන ඉතාම දුර්ලභ වාග්ය සම්පන්න අවස්ථාවක්. අපි හුඟා පින් කළ මේ ලෝකෙට ආපු අය. ඇයි එහෙම කියන්නේ? මේ ලෝකෙ නොඑක් සත්තු ඉන්නවා. එක එක සත්‍යයන් සසර ගමන් කරන සත්‍යයන්. ඔබ දන්නවනේ නේද? මාළු ඉන්නවා, කුරුල්ලෝ ඉන්නවා, සත්තු ඉන්නවනේ. ඒ සත්තු අතරින් මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන වාස් පින්කල. සසර අපි දන් දීලා තියනවා, සීල රැකලා පින්කල තමයි මේ හොඳ ලස්සන ජීවිතය අපි ලැබුවේ. මනුස්ස ලෝකෙට ආවිතරක් නෙවෙයි. ඒ ආපු වෙලාවේ ඉතාම පින්වන් සම්මල සාත්‍ර ලැබලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි හොඳ රටක ඉන්න ලැබෙනවා. දැන් මේ මොහොතේ ඔබ දන්නවා සමහර රටවල යුද්ධයනේ. ඒ බොහෝ දෙනෙක් කැම්ප් වල ඉන්නේ. එයාට ගෙදරකවත් ඉන්න බෑ මේ කාලේ යුද්ධ නිසා. සමහර රටවල ගිනි, ලොකු ගින්දර, ගෙවල් නැති වෙච්ච අය දහස් ගණක් මේ මොහොතේ ඉන්නවා. සමහර රටවල වා දුප්පත්. අවුයි, කැම ටිකක් හරියට නැහැ. ඒ වගේ අය. සමහර අයට අම්මල තාත්තල නැහැ. අනාථ නිවාසවල ඉන්නේ. බලන්න ඒ වගේ අතුරෙන් අපි කොච්චර වාසනාවන්තද කියලා. ඒක අපිට නිකන් ලැබිච්ච දෙයක් නෙවෙයි. අපි සතර වා සිංහල ලැබිච්ච දෙයක් ඒක. ඒ ලැබුණ විතරක් නෙවෙයි අපට තවත් ඉතාම වටිනා දෙයක් ලැබිලා තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපට හොඳ පන්සලක් ලැබිලා තියෙනවා. හොඳ ස්වාමින් වහන්සේලා ලැබිලා තියෙනවා. ඒ ස්වාමින් වහන්සේලා ඇසුරු කරනකොට අපට ලෝකේ හොඳම ධර්මය අහන්න ලැබෙනවා. වටිනාම දේ අහන්න ලැබෙනවා. අන්නේ ධර්මය අහන්න ලැබෙනකොට ඒ ධර්මය තේරුම් ගන්නකොට අපි බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ කවුද කියලා. මෙන්න මේ තුන බුද්ධ ධම්ම සංඝ. මේ තුනට මොකද කියන්නේ අපි? ඔව් බොහොම හොඳයි. ත්‍රිවිධ රත්නය කියලා අපි කියන්නේ. ත්‍රි රෙෆියුජ් නැත්නම් ට්‍රිපල් ජෙම්. ද බුද්ධ ධම්ම සංඝ. they are ට්‍රිපල් ජෙම්. They are the most valuable gems in this world. මෙන්න මේ තුන යම්කිසි කෙනෙකුගේ ජීවිතයට ලැබෙනවා නම් ඒ ජීවිතය ඉතාම වටිනා ජීවිතයක් කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. අන්නේ ඒ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ලැබිච්ච වෙලාවේදී අපේ ජීවිත ලස්සන කරගන්න හේතු වන කරුණ කීපයක් ඇතුළත් ගාථාවක් තමයි මම මේ දුවල පුතාලට සඳහන් කළේ. උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වදති. මේ ගාථාව කොහෙද එන්නේ? අහලා තියෙනවද? ධම්මපදයේ කියන පොතේ එන්නේ. ධම්මපදයේ කියන්නේ බෞද්ධයාගේ අත්පොත. The Handbook of Buddhism. බෞද්ධයාගේ අත්පොත කියලා එකට කියන්නේ. අපිට ධර්මයේ තියෙන ග්‍රන්ථ අතරින් ප්‍රධානම පොතක් තමයි ධම්මපදයේ කියන්නේ. මෙන්න මේ ගාථාවෙන් ලක්ෂණ හතක්, ගුණාංග හතක් සඳහන් වෙනවා. උත්තානවතෝ මහන්සියෙන් වැඩ කිරීම. මහන්සි වෙලා ඉගෙන කියා ගන්න එක විශේෂයෙන් මේ කාලේ. සතිමතෝ සිහියෙන් ඉන්න එක. සුචිකම්මත්ත නිවැරදි කර්මාන්ත, කයින් වචනෙන් නිවැරදි දේවල් සිදු කිරීම. නිසම්මකාරිනෝ නුවණින් වැඩ කිරීම. සඤ්ඤතස්සච සංවර සීලී බව. ධම්ම ජීවිනෝ ධර්මානුකූල ජීවිතය. අප්‍රමාදී බව. මේ කරුණ වලින් කීපයක් හරි මතක තියාගන්න ඕන. අපි එකක් මතක තියාගමුකෝ. මොකද්ද? උත්තානවතෝ මහන්සියෙන් උත්සාහයෙන් වැඩ කිරීම. දෙවෙනි එක තමයි සතිමතෝ සිහියෙන් වැඩ කිරීම. උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිවැරදි කර්මාන්ත. අපි කායික යමක් කරනවා නම් ඒක නිවැරදි දේවල් කරන්නේ. වචනේ යමක් කියනවා නම් නිවැරදි වචන කතා කරන්නේ. නිසම්මකාරිනෝ යමක් කරනකොට හොඳට හිතලා බලලා තමයි කරන්නේ. ස්ථානෝචිත ප්‍රඥාවයි. සඤ්ඤතස්සච අපේ සංවර සීලී බව කායික වාචික සංවරය. දැන් මේ පිනු තුන අහලා තියෙනවනේ, මේ දරුව අහලා තියෙනවනේ රාවල පොඩි හාමුදුරුවෝ. රාවල පොඩි හාමුදුරුවෝ පැවිදිනට අවුරුදු කීයද? අවුරුදු 7යි. අවුරුදු 7ේදී මහණුනි. බොහෝම සංවර සීලී හාමුදුරු කෙනෙක්. ඒ වගේම මේ දරුව අහලා ඇති ශ්‍රී ලංකාවට බුදුදහම අරන් ගියපු හාමුදුරුවෝ ගැන. කවුද අරන් ගියේ? මිහිඳු හාමුදුරුවෝ. බොහොම හොඳයි. මහින්ද හාමුදුරුවෝ නැත්නම් මිහිඳු හාමුදුරුවෝ තමයි ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඉඳලා බුදුදහම අරන් ගියේ. ඒ වගේම ඒත් එක තව හාමුදුරුවෝ කීප දෙනෙක් ගියා. මතකද? මහින්ද, ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල සහ තව පොඩි හාමුදුරු කෙනෙක්. සුමන සාමණේරයන් වහන්සේ. උන්වහන්සේට අවුරුදු කීයද? අවුරුදු 7යි. අවුරුදු 7ේ පොඩි හාමුදුරුවෝ නමුත් රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට ඉරිදිබල තිබුණා. මිහිඳු හාමුදුරුව ලංකාවේ ධර්ම දේශනා කරනකොට මේ අවුරුදු 7ේ පොඩි හාමුදුරුව ඉරිදිබලෙන් ඉන්දියාවට ගිහිල්ලා ධාතුන් වහන්සේලා වඩම්මගෙන එනවා. ධර්ම දේශනා කරනකොට ඔක්කොම ඔඩියන්ස් එකේම සකස් කරන්නේ මේ සුමන සාමණේරයන් වහන්සේ. දැන් බලන්න මෙතනත් ඉන්නෝනේ දුවල පුතාල අවුරුදු 7යිනේ. බලන්න අවුරුදු 7 කෙනෙකුට ඒ තරම් ඉහළ තත්ත්වයකට යන්න පුළුවන්. ඔබ අහලා තියෙනෝනේ ඉන්දියාවේ හිටපු අශෝක රජතුමා. ධර්මාශෝක කියලා අපි කියන්නේ. ධර්මාශෝක රජතුමා පැහැදුනේ කාටද? මොන හාමුදුරන්ටද? නිග්‍රෝධ පොඩි හාමුදුරන්ට. නිග්‍රෝධ හාමුදුරුව පාත්‍රයේ තරම් පිණ්ඩපාතය යනකොට රජතුමා ඈත ඉඳලා බලාගෙන හිටියා මේ පොඩි හාමුදුරුව දිහා. හරියම සංවර සීලීව පිණ්ඩපාතේ වඩිනවා. කොයි හාමුදුරුවද? නිග්‍රෝධ පොඩි හාමුදුරුව. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. ඒ නිග්‍රෝධ පොඩි හාමුදුරුව දැකලා පැහැදිලා ඇමති කෙනෙකුට කිව්වා ගිහිල්ලා මේ පොඩි හාමුදුරුව වඩම්මන් එන්න කියලා මාලිගාවට. මාලිගාවට වැඩියට පස්සේ රජතුමා කිව්ව සුදුසු ආසනයක් බලලා වාඩි වෙන්න කියලා. ඊට පස්සේ මේ නිග්‍රෝධ හාමුදුරු බැලුව වටපිට තවත් වැඩිහිටි හාමුදුරන් ඉන්නවද කියලා. කවුරුවත් වැඩිහිටි හාමුදුරු කෙනෙක් නැහැ. ඊට පස්සේ කොහෙන්ද වාඩි වුණේ? වාඩි වුණේ රජතුමාගේ ආසනයේ, සිංහාසනයේ වාඩි වුණේ. මේ තරම් මහා අධිරාජ්‍යයේ මුළු රටක හිටිය විශාලම අධිරාජ්‍යයේ ලොකු යුද්ධ කරපු කෙනෙක්. නමුත් පොඩ්ඩක්වත් බය වුණේ නැහැ මේ පොඩි හාමුදුරුව. අර ධර්මයෙන් තියෙන ශක්තිය නිසා මේ පොඩි හාමුදුරුව වාඩි වුණේ කොහෙද? රජතුමාගේ අතට පාත්‍රය දීලා නැග ගන්න අමාරුයි ටිකක්. ලොකු ආසනයක් නේ. ඒකට නැගල වාඩි වුණා මේ පොඩි හාමුදුරු. ඒ ආසනෙ ඉඳගෙන රජතුමාට බණ කිව්වා. රජතුමා පැහැදුණා මේ පොඩි හාමුදුරන්ට. රජතුමා මුලින් බෞද්ධෙක් නෙවෙයි. නමුත් මේ පැහැදෙච්ච රජතුමා කොච්චර දේවල් කරාද? බුද්ධ ශාසනයට විශාල සේවයක් කළා. ඒ කාලේ හාමුදුරු ඔක්කොම රැස්සල ලොකු ධර්ම සංගායනාවක් කළා. මුළු ඉන්දියාව පුරාම විහාරස්ථාන 84,000ක් ඉදි කළා. ඒ 84,000ක් ඉදි කළ එකම දවසේ ඒ 84,000ම විවෘත කළා. ඊළඟට මේ රජතුමාගේ අනුශාසකත්වයෙන් දායකත්වයෙන් ලෝක රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. රජතුමාට හිටිය S2 වගේ හිටිය දරුවෝ දෙන්න මහින්ද කුමාරයයි සංගමිත්තා කුමරියයි පැවිදි කෙරුවා. රටවල් 9කට බුදුදහම අරන් යනකොට ලංකාවට තමයි හොඳම කෙනා ඇවිල්ලා තමන්ගේ පුතා තමයි ලංකාවට එවුවේ. ශ්‍රී ලංකාවට එවුවේ පුතයි දුවයි පස්සේ සංගමිත්තා මහින්දත් ලංකාවට එවුවා. බලන්න ඒ එවපු ධර්මය නිසා තමයි අද ලෝකෙම බුද්ධ ධර්මය තියෙන්නේ. මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවෙ ඉඳලා ලංකාවට අරන් ගිහු ධර්මය තමයි අද ලෝකෙම තියෙන්නේ. ශ්‍රී ලංකාවේ හාමුදුරුවෝ ඒවත් අල්පත්වල ලියලා අවුරුදු 1000 ගානක් ආරක්ෂා කළා ඊට පස්සේ. බලන්නේ ඔක්කොමටම හේතුනේ කවුද? කොයි හාමුදුරුවද? නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ අවුරුදු කීයද? අවුරුදු 7යි. බලන්නේ පොඩි කෙනෙක් නිසා ලොකු අයත් හොඳ වෙනවා. දැන් මේ දූල පුතාල හොඳ වෙනකොට අම්මා තාත්තා තවත් හොඳ වෙනවා. මගේ පුතා හොඳ කෙනෙක් මම තවත් හොඳ වෙන්න ඕන කියලා අම්මලා තාත්තලා තවත් හොඳ වෙනවා. අපිත් එහෙම අපි කුඩා කාලේ සිල් ගන්නකොට අම්මලා තාත්තලා හුඟක් හොඳ වුණා. දන් දෙන්නත් පටන් ගත්තා. අපි මහාන වෙන ඕන කිව්වට පස්සේ තවත් ඒ කට්ටිය හොඳ වුණා. ඒ නිසා මේ දූල පුතාල නිසා අම්මලා තාත්තලා තවත් ශ්‍රද්ධාවන්ත වෙන්නට ඕන, තවත් දන් දෙන්න ඕන. අනේ එතකොට තමයි සාර්ථකත්වයේ කියලා කියන්නේ. එතකොට අපි සඳහන් කළේ මේ තියෙනවන ගුණාංග උත්තානවතෝ උත්සාහයෙන් වැඩ කිරීම, සතිමතෝ සිහිය සතිමත් බව, සංයතස්සක සංවර සීරි බව, නිසම්මකාරිනෝ ස්ථානෝචිත ප්‍රඥාව නුවණින් වැඩ කිරීම, ධම්ම ජීවිනෝ ධර්මානුකූල ජීවිතය අප්‍රමාදීව වැඩ කිරීම. මෙන්න මේ ගුණාංග මේ ගාථාව පොඩි ගාථාවක් වුණාට මේ ගාථාවේ අර්ථය වැඩි වෙලා අද ලෝකයේම මනෝවිද්‍යාව කියලා විෂයක් කියනවා, සයිකොලොජි කියලා. අන්නේ විෂයේ ප්‍රධාන සිද්ධාන්තයක් හැදිලා තියෙනවා මේ ගාථාව මුල්ලෙන. ලෝකිනෝ ප්‍රධාන මනෝවිද්‍යාඥය කියාද කියනවා ඩැනියල් ගෝල්මන් කියලා. ડોક્ટર ඩැනියල් ගෝල්මන් කියලා. යා විශේෂ සංකල්පයක් ඉදිරිපත් කළා තියෙනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. ආවේදනික බුද්ධිය කියලා. යම්කිසි දක්ෂ කෙනෙක් නම් හොඳ පර්සනලිටියක් හොඳ පෞරුෂයක් යම්කිසි කෙනෙක්ගේ තියෙනවා නම් අන්න ඒ කෙනෙක්ගේ ළඟ තියෙන ඕන ලක්ෂණ පහක් කියලා තියෙනවා. අන්නේ ලක්ෂණ පහට බේස් වෙලා තියෙන මේ ගාථාව. අහලා තියෙනවද? ඩැනියල් ගෝල්මන් අහලා තියෙනවද? ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ඩැනියල් ගෝල්මන් ඇන් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. ఎమోషనల్ ఇంటెలిజెన్స్ తమయద ఎడ్యుకేషనల్ సైన్స్ వల బేస్మెంట్ එක ఫౌండేషన్ එක ඔබ දක්ෂද කියලා නුවණැති කෙනෙක් බලපු ගමන්ම දන්නව ඔබ කොච්චර ස්කිල්ෆුල් කෙනෙක්ද කියලා. ඒක ඔබේ GPA එකෙන් ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එකෙන් නෙමෙයි බලන්නේ. ඒක ඔබ හොඳට S2 පියාගෙන ඇවිද්දා කියලා නෙමෙයි බලන්නේ. ඒක ඔබ ලස්සනට වාඩි වෙලා හොඳ ඇඳුමක් ඇඳයි හිටියේ කියලා නෙමෙයි බලන්නේ. බරණ ලක්ෂණ පහක් තියෙනවා. මොනවද මේ ලක්ෂණ පහ? මේ ලක්ෂණ පහ තමයි self awareness, self regulation, inner motivation, empathy and social skill or communication skill. These are the 5 skills that a successful person should have. self awareness කියන්නේ මේ ගාථාවේ තියෙන සතිමත් බව කියන එක, සතිමතෝ කියන එක, mindfulness එක. self awareness, self regulation, සඤ්ඤතස්සච කියන එක, discipline in our speech and behavior. self awareness, self regulation, inner motivation, උත්සාහවතෝ කියන එක, energy කියන එක, වැඩ කරන්න තියෙන උත්සාහය. ඉගෙන ගන්නව නම් ඉගෙන ගන්න කාලේ තියෙන උත්සාහය. රැකියාවක් කරනව නම් මහන්සියෙන් ධාර්මිකව හරියම්ම කරන්න තියෙන උත්සාහය. ඒකට කියනවා inner motivation කියලා. ඊළඟට හතරවෙනි එක තමයි එම්පති කියන එක. We should have empathy. Empathy කියන්නේ සංවේදී බව. ඊළඟ ඉන්න කෙනෙකුට කරදරයක් නම් එයාට උදව්වක් කරනවා. ආත්මార్థකාමී වෙන්නේ නැහැ. අනිත් කෙනෙක් යමක් කියනවා නම් හොඳ sensitively අහන් ඉන්නවා. මොකද්ද කියන්නේ කියලා. ෆෝන් එකක් තියනවා නම් ෆෝන් එක පැත්තකට දාලා කවුරු හරි අම්මගෙන් අත මොන හරි කියනවා නම් හොඳට අහන මොකද්ද අම්මේ කිව්වේ? තාත්තේ මොකද්ද කිව්වේ? මල්ලි මොකද කියන්නේ? හොඳට අහන් ඉන්න. අවධානය කියන එක ඉතාම වැදගත් දෙයක්. අනිත් කෙනෙක් ළඟදී අපි අනිත් කෙනාට අවධානය යොමු කරන්න ඕන. අනිත් කෙනෙකුට බඩගිනිනේ නම් තමන්ගේ ළඟ තියෙන කෑම පොඩ්ඩක් හරි දෙන්න ඕන. අනිත් කෙනා වැටෙනවා කියනවා නම් කෙලින් කරන්න ඕන. අනිත් කෙනා ළඟ ඉන්න කෙනා නිදි මත නම් පොඩ්ඩක් අවදි කරන්න ඕන. අන්න ඒක තමයි මේ එම්පති කියලා කියන්නේ. මෛත්‍රිය කරුණාව කියන දෙක තමයි එම්පති කියලා කියන්නේ. ඒත් ඒ කියන්නේ විශේෂ ලක්ෂණයක් තියෙනවා ඇක්ටිව් ලිස්නින් කියන එක. We should be gently spoken. When someone says something, we should be gently spoken. We should have good attention what they say. That is very important. ඊළඟ තමයි social skills or communication skills. කතා කරන දක්ෂ වෙන්න ඕන. කතා කරනවා කියන්නේ අනිත් කෙනෙක්ගේ හිත දිනා ගන්න පුළුවන් විදිහට කතා කරන්න ඕන. යාළුව වැඩි කර ගන්නට ඕන. බොහෝ දෙනෙක් එක්ක සුහඳව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන. දැන් අලුතෙන්ම එඩුකේෂනල් වල සක්සස් එක විදිහට සලකන ස්කිල් එක විදිහට සලකන්නේ මොකද්ද? යම් කිසි කෙනෙකුට වැඩි පිරිසක් එක්ක සුහඳව දිගු කලක් වැඩ කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි අධ්‍යාපනයේ සාර්ථකත්වය. අපේ ග්‍රැජුවෙට් කෙනෙක් උනායි කියලා අපට මාස්ටර් ඩිග්‍රියක් තිබුණායි කියලා අපට ડોක්ටරේට් එකක් තිබුණායි කියලා අද සමාජය ගරු කරන්නේ නැහැ. සමාජය ගරු කරන්නේ මොකටද? අපට අනිත් පැත්ත එක කතා කරලා සුහඳව වැඩ කරන්න පුළුවන් වෙනවා. දැන් මේ දුවල පුතා ලොකුනාම ඔෆිස් වල වැඩ කරනවා. එතකොට තව පොඩි අය ඉන්නෝ ඒත් එක්ක සුහඳව කතා කරන්න පුළුවන් එකක් තියෙනවා. සුළු සේවකෙක් ඉඳන් හැම දෙනෙක් එක්කම එයාලා ළඟට ගිහලා එයාට ගරු කරන්නට ඕන. එයාට අවධානය යොමු කරන්නට ඕන. වැඩිහිටි කෙනෙක් ඉන්නෝ නම් එයාට අපි රෙස්පෙක්ට් කරන්න ඕන. එකට එකතු වෙලා මීටින් එකේ සුහඳව කතා කරන්න පුළුවන් වෙනවා. අන්න ඒවා තමයි සෝෂල් ස්කිල්ස් කියලා කියන්නේ. ගෙදර ධම්ම තාත්තත් එක්ක හොඳට මූණ බලලා ඇස් දෙක හොඳට බලලා කතා කරනවා. ඒක දක්ෂතාවය. අයි කන්ටැක්ට් කියන එක දක්ෂතාවය. අම්මා කතා කරනකොට අහපලා මොකද කිව්වේ අම්මේ? එහෙම නෙවෙයි. හොඳට අම්මේ හා මොකද කිව්වේ? හොඳට තාත්තදී හැමදියා හොඳට බලනවා. මෙන්න මේ ස්කිල්ස් පහද මේ දොර පුතාලේ ගණන් ගන්න මොනවද පහ? මේක පාඩම් කර ගන්න ඕන. මොනවද? self awareness, self regulation, inner motivation, empathy and social skills. Please repeat after me. Self-awareness, self-regulation, inner motivation, empathy, social skills. First one, self-awareness, self-regulation, inner motivation, empathy, social skills. Very good. Again, self-awareness, self-regulation, inner motivation, empathy, and social. Very good. Very good. Okay. These five things you should be remember. Okay. මේ පහ හැකිතාක් දිනු කරන්න උත්සාහ කරන්න. අම්මලා තාත්තලා මේ පහ මතක තියාගන්න ඕන. දරුවන්ගේ ලකුණු විතරක් නෙවෙයි. අද බලන්නේ ලකුණු විතරක් නෙවෙයි මේ පහක් තියෙන්න ඕන. මේ පහ මත තමයි කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ දැන් මේ පහ වර්තමානයේ අද මනෝවිද්‍යාඥයන් තමයි මේ කියන්නේ. මේ කියන්නේ අවුරුදු 2500කට කලින් බුදුහාමුදුරෝ අපට මේක දේශනා කළේ. බලන්න එකම ගාථාවේ උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩති. බලන්න අපි කොච්චර වාසනාවන්තද. නවීන මනෝවිද්‍යාඥයෝ මේව පර්යේෂණ කළ හොයාගන්නකොට බටහිර ලෝකයේ යුරෝපයේ බුදුරජාණන් වහන්සේ වසර 2600කට කලින් ඉන්දියාවේ පහළ වෙලා මේක අපට දේශනා කළා. ඒ නිසා මේක දියුණු කරලා ඒ වගේම අප නිතර මේ ගුණංගත් එක වාසය කරලා හැකිතාක් අපේ හිත ලස්සනට පිරිසිදුව තියාගන්න බලමු. යතර හොඳට ඉගෙනගෙන සබ්ජෙක්ට්ස් ඉගෙනගෙන ලැන්ග්වේජස් ඉගෙනගෙන ලෝකයටම අපි උපරිම සේවයක් කරන්න ඕන. අපි මාසිකව වැටුපක් ලබන එක විතරක් නෙවෙයි, ලෝකයේ බොහෝ දෙනෙකුට යහපත පිණිස අපි අපේ ජීවිතය කැප කරන්නට ඕන. ඉතින් එහෙම කරන්න මේ දුවල පුතාල හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නින්භයා සෝකං පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.